භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාන්ත පින්වත්නි, අදත් අපි බියකරු සසර දිවසින් දුටු බියකරු සසර ගැන අපි මේ අද දවසේ කතා කරන්නේ. එතකොට සංසාරේ ඌ මේ උපදින සත්‍යා නිරේජිහෙලා දුක් විඳින හැටි අපි මේ වැඩසටහන් මාලාවේ මුලදින් කතා කළා. තිරිසන් ලෝකේ අප්‍රමාණ දුක් විඳින හැටි කතා කළා. ඊට පස්සේ පෙරේත ලෝකේ දුක් විඳින හැටි, මේ විශාල ප්‍රේතයන්ගේ ජීවිත කතා විශාල ප්‍රමාණයකින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු විස්තර කතා කළා. ඉතින් ඒ වගේම තව කතා කිහිපයක්, තව අවස්ථා කිහිපයක් ප්‍රේතයන්ගේ ජීවිත ගැන ඔබට කියලා දෙන්න කල්පනා කළා. මෙච්චරත් අහලා හැදුන් නැත්නම් ඉතින් ඒකෙත් ඉතින් කරන්න දෙයක් නෑ. මෙච්චරත් විස්තර අහලා පෙරේත ලෝකයකටවත් ඇටුනොත් නම් කරන්න දෙයක් නෑ. ඉතින් ඒ නිසා කවුරු හරි මේ බණහන කෙනෙකුට බේරෙන්න කියලා මේ සතර අපා දුකින් මේ අපි කාරුණිකව මේ උත්සාහය ගන්න. ඉතින් අද දවසේ ත්‍රාන්සේ පදිංච පින්වත් ස්වර්ණා ජයලත් ලීලාවතී ජයසේකර ලලිතා උඩවත්ත උත්පලා ඡේදර යන මහත් මහත්මීන් විසින් තමයි මේ වැඩසටහනට දායකත්වයේ දරන්නේ. විකාශන දායකත්වය ශබ්දා රූප වාහිනීත් ලක්විරු ගුවන් විදුලියත් විකාශනය කිරීම පිණිස. ඉතින් මම ඒකයි මතක් කළේ මේ පින්වතුන්ගේ ආරමුණ සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න සියලු දෙනාට පින් පමුණුවන එක තමයි මේ පින්වතුන්ගේ ආරමුණ වෙලා තියෙන්නේ. ඉතින් පහුගිය දවස්වල විශාල විදිහට ඉතාලිය, ප්‍රංශය, ඒ වගේම තව නොයෙක් රටවල කොරෝනා වෛරසය පැතිරිලා බරපතලව තියෙද්දි තමයි අපි මේ දේශනා පටිගත කළේ. මේ ප්‍රශ්න උද්ගතව ඇඳිරි නීතිය තියෙන කාලේ අපි පටිගත කළේ. උතකොට මේ පින්වතුන් ඒ අරුබුදස්සේ මේ වැඩසටහන සඳහා දායකත්වයේ දරුවා මේ මරණ ගොඩක් මැද ඉඳලා. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට ගොඩාක් යහපත පිහිට පිළිසරණ පිණිස පවතිනවා. විදේශ රටවල අයත්, ලංකාවේ රටවල ලංකාවේ අයත් ගොඩාක් මේ කලබලාශයේ මේ ධර්ම දාන පවත්වන්න ඉදිරිපත් වීම. ඉතින් මේ වෙනකොට අපි වැඩසටහන් අද 31 වෙනි වැඩසටහන. ඉතින් මේ පින්වතුන් දායකත්වයේ දරන නිසා තමයි මේ වැඩසටහන් අපි ඉදිරියට කරගෙන ගියේ. ඉතින් එන අපි හිතුවේ නෑ එක දිගට කරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් අපි බලමු තව අවස්ථා කිහිපයක් තියෙනවා මේ ලෝක දහසුව ගැන අපිට ටිකක් තේරුම් ගන්න. මේ අපි තේරුම් ගන්නේ සුළු ප්‍රමාණයක්. මේ ලෝක දහසුව එතරම් සංකීර්ණයි. උප්පත්ති එතරම් සංකීර්ණයි. මේ සියල්ල දිවසින් දුටුවේ මේ බියකරු සසර ගැන ඒකාන්තයෙන් සියල්ල දුටුවේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාන් වහන්සේ වදාළා ලෝකය ගැන මම අවබෝධ කරපු එක පින්වත් මහණෙනි වනාන්තරයක් වගේ, ඇත්තිරියා වනාන්තරේ වගේ. අසරකොළ ටිකක් කරන් භාග්‍යතුන් වහන්සේ වදාළා මම මේ අසරගත් පත්‍ර ටික වගේ ප්‍රමාණයක් තමයි 45 වසක් පුරාවට දේශනා කළේ. මොකද මෙච්චර අවබෝධයක් තිබ්බා කියන එක නිවනට උපකාරී වෙන්නේ. නිවනට උපකාරී වෙන ටිකම තමයි මම දේශනා කළේ. එතකොට මේ අතට ගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ උපමාවට ගත්තේ ඒකේ තමයි ගාථා කියන නවංග ශාස්ත්‍රීය ශාසනයේ ගාථා කියන කොටසේ තමයි පේතවත්ව තියෙන්නේ. එතකොට අවබෝධයේ පිණිස ඒකාන්තයෙන් උපකාරී වෙනවා. අවබෝධයේ පිණිස ඒකාන්තයෙන් උපකාරී වෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මුල් වෙලා 500ක් සංඝයා සංගායනා කළ සත්පරිණි ගල් ගුහා ළින ඉදිරියේ ඒ වගේම රහතන් වහන්සේලාගේ මුඛයෙන් කටපාඩම් වෙවි. ඇයි? රහතන් වහන්සේලාගෙන් අපට මිහිඳු මහ රහතන් වහන්සේගේ මතකයෙන් ලක්දිවට වැඩමවාගෙන මේ උතුම් ධර්ම ධාතුව රහතන් වහන්සේලාගේ මුඛ පරම්පරාවෙන් ලංකාවෙත් කටපාඩම් වෙලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනමම් පාල අවුරුදු 500ක් ගිය තැන තල්පත් තිරුමත ලියලා අදටත් පැවතගෙන ඉන තථාගත ශ්‍රී සද්ධර්මයේ මේවා මාණික්‍ය වගේ මේ ධර්මයේ මාණික්‍ය වගේ ඉතින් උපමා නැහැ වෙනත් දියමන්ති වගේ උපමා නැහැ වෙනත් ශක්තිති මාණික්‍ය වගේ උපමා නැහැ වෙනත් එච්චර වටිනවා ඉතින් මේ යුගයේ මේ ධර්මය අහන්න හරි ලැබෙන එක ගැන සන්තෝෂයටපත් වෙන්න ඊළඟට අපි අද කතා කරන ප්‍රේත ලෝකයේ විස්තරය 4 වෙනි වර්ගයේ 13 වෙනි සිද්ධිය අක්කරුක්ක ප්‍රේතවත්තු කියලා තියෙන්නේ. මේකනම් ප්‍රේතවත්තුක් විදිහට තිබුණාට මේකේ තියෙන්නේ භූමාත දෙවියෙක් ගැන. ඒක සිද්ධිය මෙහෙමයි. ඔන්න මේ වෙලෙන්දෙක් කරත්තයක් අරගෙන එක මිනිහෙක් බලු ටිකකුත් පටවගෙන කැලයක් කරා ගියා. යනකොට අර කරත්ත රෝදේ අර මැද දණ්ඩෙන් මේ අයින් වෙන්නේ නැති වෙන්න රෝදේ ඇතුළට බස්සලා අකුර ගහනවා. ඒ කරත් රෝදේ හිර වෙන්න උලක් ගහනවා. ඒ උල කැඩුනා. එතකොට ඒ අකුර කැඩුනට පස්සේ ආයේ කරත්තෙට යන්න බෑ. ඉතින් මේ මිනිස්සයා කැලේ මැද මොකද්ද කරගන්නේ කියලා හිතාගන්න බැරුම් ඉන්නකොට දර කපන් ඩාපු මිනිස්සේ පව් කියලා හිතලා අනේ පව් මේ මිනිස්සයා කියලා ඉක්මනට ගහකින් අකුරක් කපලා අර කරත්තේ අර කැඩිච්ච තැන හදලා කරත්තේ යන්න හදලා දුන්නා. දැන් ඕක උදාහරණයකට ගත්තොත් නන්නාඳුන පළාතකට මිනිස්සු ගිහිල්ලා වාහනයක ටයර් එක ගියොත් එතන යන මිනිස්සෙක් ඒක නතර කරලා මේ ටයර් එක දාලා දෙන්නේ. අපිටත් ওই ධර්ම දේශනාවලට යනකොට වාහන මගදීන් කෙල්ල ඇත්තටම මට නම් උදව් කළා තියෙන මිනිස්සු. මේ වාහනේ ඒ අපේ වාහනේ හීට් වෙලා නම් එක්කෝ ඒවට උදව් කරලා ඊළඟට එක්කෝ හුලං ගිහිල්ලා නම් ඒ අදාළ තැන් වලට ගරාජ් වලට ගෙනියලා හදලා හරියට උදව් කළා කියනවා. අනේ අහිංසක මිනිස්සු ඉන්නවා. ඒ වගේ උදව් වල විපාක බලන්න මේ මිනිස්සේ එහෙම අර කෝටුවක් අර ගහක උලක් කපලා දීලා හදලා ඒ මිනිස්සේ ගියා. අර මිනිස්සේ කරත්තේ අරන් ගියා. ටික කාලෙකින් අර මිනිස්සයා මැරුණාට පස්සේ ඉපදුනා ඒ වනාන්තරයේම මේ භූමාට දෙවියෙක් වෙලා. එතකොට ඒ දෙවියා ආපස්සට බලනවා. ඒ දෙවියා ඇත්තටම දිව්‍යාත්මයක් ලැබලා තියෙන්නේ මේ අර එදා අර වාහනේට හදන්න උදව් කරපු පින්වලින්. පින්වතුනි පිනේ විපාක එහෙම එකක්. භූමාට දෙවියෙක් වුණා. ඉතින් වෙන පින්කම් සංඝයාට දන් දීලා විහෙර විහාර හදලා එහෙම කළානේ අහිංසක මිනිසෙක් අර පින මුල් වුණා. ඒ නිසා මේ ඊට පස්සේ ඒ දෙවියා ඒ පින මුල් වෙලා ඒ කල්පනා වුණා අනේ මට මේ පින කරගන්න ලැබුණේ අර මිනිස්සේ කරත්තේ කැඩිච්ච නිසා මේ මිනිස්සයා කොහෙද කියලා බලනකොට මේ මිනිස්සයා ගෙදර ඈත පේනවා දිවසට පේනවා දෙවියන්ගේ දිවස තියෙන්නේ දිවසට පේනවා ඊට පස්සේ මේ පාන්දර 4ට විතර අඳුරේ ඒ ගෙදර ඉස්සරහ පිටට ගිහිල්ලා අර දෙවියා කියනවා මේ දන් දෙන්නේ යම් දෙයක් නම් විපාක වශයෙන් ලැබෙන්නේ ඒකම නෙවෙයි දැන් උල් කෑල්ලක් නේ දන් දුන්නේ ලැබුණේ උලක් නෙවෙයිනේ සා දන් දෙන්නේ යමක් නම් ලැබෙන්නේ ඒක නෙවෙයි. දානෙමයි දිය යුත්තේ. දන් දීලා මෙලව පරලෝ දෙකේම දුක ඉක්මවනවා. ඒ දාණයෙන් තමයි දෙලොවම මිනිස් ලෝකේ දිව්‍ය ලෝකේ කියන දෙලොව යන්නේ. ඒ නිසා උත්සාහ කරන්න ඕන ප්‍රමාද වෙන්න එපා. ගෘහපතිය නිදාගෙන ඉන්න එපා පින් කරන්න. ගෘහපතිය නිදාගෙන ඉන්න එපා පින් කරන්න. දැන් හැමදාම පාන්දර 4ට අර ඇවිල්ලා කියනවා. අර කෙලෙහිම සිහිකල එක කරන්නේ යා. මෙතන මේ මිනිස්සයා දන්නේ දැන් මොකද්ද මේ අගක් මුලක් කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා සවැත් නුවරට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කළා. බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා ස්වාමීනි උදේ පාන්දර මට මෙහෙම හඬක් ඇහෙනවා කියලා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ උපාසකයේ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා. බලන්නේ කර්ම විපාක. ඒ නිසා මේ වාහනේ මිනිස්සුගේ වාහනයක් දැන් මෙහෙමයි අද කාලේ සංකීර්ණයිනේ ඒ නිසා මිනිස්සු බයයි වාහනයක් කෙල්ල දිනුට ඊගට මිනිස්සු උදව් ගන්න කැමැතිද ඊළඟට මොනවාරි ප්‍රශ්නයක් වෙයිද එහෙම තියෙනම් පිට රටවල වල මොකවත් එහෙම බෑනේ මිනිස්සු බිම වැටුණත් අල්ලන්නෙත් නෑනේ මිනිස්සු කලන්තයදලා බිම වැටුණොත් පිට රටවල වල කවුරු හරි එයාව අල්ලලා විශ්වොත් එයා කියන්නේ මම වැටිලා හිටියා මෙයා උස්සන කොට අත කැඩුනේ කියනවා අර උස්සන්ට ආපුව කෙනා හිරේ දානවා ඉතින් පිට රටවල වල වැටුණොත් එහෙම කවුරු හරි පොලිසියෙන් හරි ඇවිල්ලාම උස්සන්න ඕන සමහර රටවල වල ඉතින් ඒ නිසා මේ එහෙම ලෝකයේ දැන් මිනිසුන්ගේ දැන් බලන්න මේකෙන් පින් අහිමි වී යන හැටි. නමුත් ඒ අතරතුර ලංකාවේ නම් වාහනයක ටයර් එකක් ගියොත් උලන් ගියොත් එහෙම අනිත් අය ඇවිල්ලා ගම් වාසීන් ඇවිල්ලා උදව් උපකාර කරනවා. ඉතින් ඒ වගේ විපාක තියෙනවා. ඒවා තේරුම් ගන්න මිනිසෙකුට උදව් උපකාර කළොත් විපාක තියෙනවා. දැන් බලන්න ඒක නිමිත්තක් විදියට Tamanට ග්‍රහණය වෙන හැටි. ඒක නිමිත්තක් විදියට අරමුණු වෙන හැටි. ඒක මුල් කරගෙන දෙවිලෝ උපතක් හදන හැටි. ඇත්තටම භූමාතු දෙවියෙක්වත් වෙනවා කියන එක නම් අද කාලේ පුදුමයි. එච්චර මේ මිනිසුන්ගේ හිත් පහත් ලෝකවලට චේතනාව ප්‍රාර්ථනාව පිහිටලා. චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා හීනාය ධාතුය. චීන ලෝකයේ චේතනාව ප්‍රාර්ථනාව පිහිටියට පස්සේ මේ හීන ලෝකෙක උපදිනවා. ඒක තමයි භවය කියන්නේ. ඒ චේතනාව ප්‍රාර්ථනාව පිහිටන එක තමයි විඥානෙත් එක්ක ඒක තමයි විඥානේ පැවැත්ම කියන්නේ. එතකොට ඒකෙන් අනුව තමයි උපතක් කරා යන්නේ. කර්ම එකතු වෙන්නේ චේතනාවත් ප්‍රාර්ථනාවත් එක්ක. ඒතර ගොඩාක් අය පහළ ලෝකවල උපත මේ උපත පිහිටන්නේ මොකද මිනිස්සු ඉහළ උතුම් ශ්‍රේෂ්ඨ දේවල් නෙවෙයි හිතෙන් කල්පනා කරගෙන ඉන්නේ. පහත් දේවල්. ඉතින් ඒ නිසා මේ විදිහට වෙන්නේ ඉතින් බලන්න ඕක තමයි අක්ක රුක්ක මේ හේතවත්ව ඊළඟට මේ භෝග සංහරණ හේතවත්ව කියලා කියන්නේ මේකේ තියෙන්නේ ගමක එකපාරම රැයට ගම දෙවනක් වෙන යතිගිරියෙන් කෑ ගහන හඬක් ඇහුණා මිනිස්සු ඔක්කොම බය වුණා මිනිස්සු හිතුවා ගමටම පාළුයි දැන් ගම් හතක් පාළු වෙනවා මොකද්ද හඬක් ඇහුණා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා වඩම්මලා මුළු ගමේ මැද මණ්ඩපයක් තියලා දානයක් පූජා කළා. දානෙ පූජා කළා ඉවර වෙලා කිව්වා ස්වාමීනි මේ දානෙ දෙන්න හේතුව තමයි මේ අහවල් දවසේ රාත්‍රියේ මේ ගමම දෙවනක් වෙන යටිගිරියෙන් කෑ ගහන හඬක් ඇහුණා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි මේක ඔබලාට අයිති දෙයක් නෙවෙයි. මේ ගමට බලපාන ඒවාක් නෙවෙයි. මේ ඇහුනේ ප්‍රේතියන්ගේ හඬක්. ඒ ප්‍රේතියන්ගේ හඬ මෙන්න මේකයි කිව්වා. ඒ තමයි මේ සැවැත් නුවර හිටිය මේ ගොඩා නරක ගෑනු හතර දෙනෙක් හිටිය කොයිස්ත්‍රීන්. ගොඩා පව් කරන්නේ සුරා පෙරන මිනිසුන්ගේ පවුල් කඩා හිරවන චරිත නරක ගෑනු හතර දෙනෙක්. පින්කම් කරේ නෑ. ඊට පස්සේ මේ මසුරුකමට නොදී ලෝභකමට හංගගෙන හිටපු ස්ත්‍රීන් හතර දෙනෙක්. මේ ස්ත්‍රීන් හතර දෙනාම මැරිලා ගිහලා එකම විමානෙ ඉපදුනා විරූපී වෙලා අසූචි ගොඩේ ඉපදුනා. ඉතින් ඉපදුනාට පස්සේ මේ හතර දෙනා විලාප එක වෙලාවෙම විලාප තිබ්බා. අපි හොඳිනුත් නරකිනුත් දීපල වස්තුව රැස් කළා. දැන් ඒවා වෙන උදවියයි පරිභෝග කරන්නේ. අපි දුකටපත් වුණා විතරයි. දැන් එයාලා හම්බ කරපු සල්ලි වෙන මිනිස්සු පරිභෝග කරනවා. මෙයාලට වතුර පොදක්වත් නැහැ පෙරේතයන්ද. ඒවා පේනකොට ඒ දුක දරාගන්න බැරුව එක වෙලාවෙම විලාප තිබ්බයි හතර දෙනා. ඕකයි කිව්වා ඇහිච්ච හඳ. ඊට පස්සේ ඉතින් මේවා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මසුරු නොවීමේ, චරිතවත් වීමේ, සිල් රැකීමේ ආනිසංස දේශනා කළා. ඒ දේශන අවසානයේ ගොඩාක් අයට ධර්ම අවබෝධය සැලසුණා. ඉතින් ඒ නිසා මේ ඒක තමයි ඔය 14 වෙනි ප්‍රේතවත්වට තියෙන්නේ. ඉතින් නොදෙන අයට, මසුරු අයට ප්‍රේත ලෝකේ උප්පත්තියක් සකස් වෙන හැටි තමයි පින්වත්නි ඒ. ඊළඟට ඔය වගේම මම අහලා තියෙන කතා තියෙනවා. ඒ තමයි එකපාරම ඊයේ රෑ අහනවා මිනිස්සු ඊයේ රෑ ඇහුනේ නැද ලොකු බෙරිහන් දෙන හඬක්. සමහර ගම්වල එහෙම ඇහිලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට හඬක් එනවා. ඒක උට කවුරු හරි සැක කරනවා අහවලා වෙන්න ඇති. ඔය මිනිස්සු රැයට කෑ ගහනවා කියලා. නමුත් අපි නොදන්නා වුණාට මහල් ප්‍රේත විමානයක හඬක් වෙන්න බැයිද? මේ වෙලා තියෙන්නේ. දැන් ඒක විතරක් නෙවෙයි තව කාරණාවක් කියන්න. ඔන්න කොසෝ රජුරෝ මේ ඊළඟ කතාවේ ඒක. ශේත්‍රිපුත්ත ප්‍රේතවත්ව කියන්නේ කොසල් රජුරෝ මොකද කළේ මේ නගරේ ප්‍රදර්ශනා කරනකොට කොසල් රජුරන්ට පොඩි අසනීපයක් තිබ්බා මේ ලස්සන ගෑන් ළමයි දැක්කට පස්සේ මේ හිත හදාගන්න අමාරුයි එතන කොසල් රජුරෝ වීදි සංචාරය කරනකොට ලස්සන ස්ත්‍රියාවක් දැකලා හිත ගියා ඇමතිගෙන් ඇහුවා අමාත්‍ය අර ස්ත්‍රිය දැක්කද අනේ රජතුමනි ඔබතුමා බැල්ම හෙළනවා දුටුවා කිව්වා ඒ ස්ත්‍රිය විවාහ වෙලාද මේ රජතුමනි අවසර දෙන්න මං ගිහිල්ලා බලාගෙන ඉන්නම් කිව්වා ගිහිල්ලා බලාගෙන ආවා රජතුමනි විවාහ වෙලා එහෙම හරියන්නේ නැහැ කොහ මේ රජුරවන්ට ඕන දෙයක් අයිති කිව්වා කොහම හරි ওই මිනිස්සයා මරා ගන්න ඕන උඹ ගිහිල්ලා එන්න කියපන් ඒ මිනිස්සයාට ඊට උදේ රාජකාරියට ඊට පස්සේ මිනිස්සයා ඒ රාජපුරුෂයා ගිහිල්ලා කිව්වා රජතුමා ඔබතුමාට හිත ඉඳලා රාජකාරිය අනේ මම් මොන රාජකාරියද මේ මං අඳුප්පන් මිනිහේ නෑ රජතුමාගේ නියෝගේ පෞවද රාජසභාවට ආවා රජුරු කිව්වා මං ඔබට පහදුණා අනේ රජතුමනි ඔබ වහන්සේ මාව මූණට මූණ කවදාවත් දැකලවත් නෑනේ කොහොමද පහ දෙන්නේ නෑ රජ කෙනෙකුට පහ දෙන්න එහෙම මූණට මුණිච් වෙන්න ඕනේ නෑ කිව්වා එහෙනම් මේ ඔබ හිතේ ඉඳලා රාජකාරියට වරින් අනේ රජතුමනි මට වා තේරෙන්නේ නෑ තේරෙන්න දෙයක් නෑ කෝ ඒ හෙල්ලක් කරන් වයින් කිෂ්ඨපම් කිව්වා ඊට පස්සේ කොසෝ රජුරුව දැන් ඔන්න එයා රාජකාරියට දැම්මා රාජකාරියට දාලා දැන් මේ ප්ලෑන් එකක් ඊට පස්සේ දවස් දෙක තුනක් ගියාට පස්සේ කොසල් රජුරු කිව්වා මට ඕන අරුණවන් මැටි ඊළඟට මේ නිල්මානෙල් කලබකුයි අහවල් විලෙන් ඒකට යොදුම් ගානක් යන්න ඕන මේ මිනිසෙකුට යන්න පුළුවන් දුරක් නෙවෙයි ගිහිල්ලා උඹේ මාල්ටි කරගෙන මේ මැටි අරගෙන එන්න ඕන නැත්තම් රාජ දඬුවා උදේ පාන්දර මේ මිනිහය දිව්වා ඊට ගෙදෙටි ගිහිල්ලා කනබොන මේ ටික එකපාරම මේ ඔය රෙද්දකට දාගෙන උසාගෙන මේ දිව්වා. දුවලා ගිහිල්ලා මේ ඔන්න දවල් වෙනකොට ගඟක් අයිනේ මේ කෑම කෑවා. කාලා ඉතුරු බත් ටික ගඟේ මාළුන්ට දැම්මා. මේ මිනිහය බනහන මිනිහෙක්. ඊට පස්සේ ගඟේ මේ ගඟට දාලා මේ කෑ ගහලා කිව්වා මම මේ මාළුන්ට කන්ද දාම්පු ආහාර දැම්මා. ඒකේ පින්වල විපාක තියෙන එක සත්‍යයක්. ඒ පින මේ ගඟට අධිග්‍රහිත දේවතාවුන් වහන්සේට අනුමෝදන් වේවා. මේ මට විහිද වෙන්න කියලා. ඒකට මේ ගඟට අධිග්‍රහිත වෙලා හිටින් නාගේ. ඒ නාගයා විශ්මාරු කරගෙන ආවා. ගෘහපති මොකද? අනේ මම මේ දුකට පත්තල මොකද්ද? අරුණවන් නැති ඊළඟට මේ වගේ මලුයි ගේන්නේ කිව්වා තියෙන තැනක්වත් දන්නේ නැහැ මේ දිසා හොයාගෙන යන්නේ. ආ උඹට මං ඒවා දෙන්නම් කියලා ගංගේ දෙවියා ඒවා දුන්නා. ඊට පස්සේ හා එහෙනම් මං මේ පින් දීලා ඒ මනුස්සයා හා කියලා ඔන්න දැන් ආපහු දුවගෙන එනවා. රජාට හිතුණා මේවුන් එක එක යంత్ర මන්ත්‍ර විද්‍යා දන්නවා මවලා හරි ගේන්න පුළුවන්. ඒ නිසා ඔය ගේට්ව වහන්න ඕන කියලා දොරටු පාද කැටිකුවා. අද මේ විශේෂ නීතියක් රාජ නීතියක් අද කාලේ ඇඳින නීතිය දනවා වගේ රාජ නීතියක් ක්‍රියාත්මක කරන්න ඕන කලින් වහපන් දොරවල් කියලා. මේ ඊට පස්සේ ඔන්න දොරටුව වහනකොටම අරෙන් එන වර මිනිසයා. ඊටපන් කියද්දින් හිතේ නෑ දොර වැහුවා. ඊට පස්සේ මොකද කළේ එතනම මැටි ටිකයි මල් ටිකයි දොර ටික ළඟම තියලා දැන් මෙයා දන්නවා මම මරනවා මම දැන් රජ්ජුරුවෝ කියලා මරෙන්ද කලින් මං පැනසිල්ලක් ලබනවා කියලා දිව්ව දෙවුරන් විහෙරට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සැවැත්නුවර දෙවුරන් විහෙරේ ධර්ම ශාලාවක නිදාන් සභා මණ්ඩපේ මුල්ලේ දැන් ගුළු වෙලා මෙයා බුදි. දැන් බේරෙන්නයි මෙයා මේක කළේ. ඊට පස්සේ ඕන්න දැන් රාජ්ජුරුව දැන් රාත්‍රී කාලේ හෙට උදේ උකම අරනවා. දවල් කාලේ වෙනකොට ඈ රැගෙන එනවා. සුවඳ පැන් කලසොලසකින් ආන ලස්සන සොඳුරු සිහිනයක දැන් රාජ්ජුරුව වතරමන් වෙලා. දැන් වැ නින්ද යන්නේත් නැහැ. රැ නින්ද යන්නේ නැහැ රාජ්ජුරුවන්. රාජ්ජුරුව කල්පනා කළා මෙච්චරක් කාලෙකට මේ රැ නින්ද මෙච්චර රාත්‍රිය මේ දිගයි. රාජ්ජුරුව හිතුවා මේ ඉර පායන් නෑවද්ද දන්නේ නැහැ කියලා. එච්චර දිගයි. ඉතින් ඔහොම ඉන්නකොට රාජ්ජුරුව එකපාරම සද්දයක් ඇහුණාස කියලා. මේ ඒ සයන්න ඇහෙනකොට ඒ මාළිගාව හෙල්ලෙනවා වගේ. රාජ්ජුරුව උඩ ගියා. රාජ්ජුරුව දාඩිය දාලා ආයේ මෙහෙ ඇඳේ පෙරලලා ඉන්නකොට එකපාරම හඬක් ආවා න කියලා. රජුරෝ ආයේ බය වුණා. ආයේ හඬක් ආවා දු කියලා. ආය හඬක් ආවා සෝ කියලා. ඉතින් රජතුමා දාඩිය දාලා හොඳටම බය වුණා. කොච්චර බය වුණාද කියනවා නම් අර ගෑනු කෙනෙක් ගැන හිත හිතා හිටියේ සයන්න ඇහිච්ච ගමම්ම ගෑනු පරාණ රජතුමාගේ චිත්ත සන්තාණයෙන් සුන්නත් දූලි වෙලා ගියා. එච්චර බය වුණා. දාඩිය දාලා බය වෙලා රජුරෝ දැන් ඉන්නවා කොණ්ඩෙ කඩාගෙන උදේ දත් මැන්දෙත් නැහැ. පුරෝහිත බමුණ ආවා. රජතුමනි මොකද මේ? ඉරෑ නරක මේ සද්ද ටිකක් ඇහුණා. ස න දු සෝ කියලා හඬවල් හතරක් ඇහුණා. ඊට පස්සේ බමුණු හරි කට්ටයි. බමුණු කල්පනා කරා හොඳ යාගයක් කරවන්න ඕන රජුරන්ට කියලා. රජතුමනි මේක හරි ඒරාෂ්ටක කාලයක්. ග්‍රහය ඔක්කොම නීච වෙලා. ඒ නිසා රජතුමනි හිතකටයි ඔය වගේ හඬවල් ඇහෙන්නේ. මේ සර්ව චතුස්ක යාගයක් කරන්න ඕන. ඒ මොකද්ද? හැම සතෙක්ගෙම හතර දෙනා ගාන ගෙනලා කපන්න ඕන. කපලා ඔබතුමාට සෙත් ප්‍රාර්ථනා කරන්න. එතකොට ওই දෝෂය යනවා කිව්වා. ඉතින් උදේ පාන්දරම රජුරෝ සත්ව එකතු කළා. අර මල්ගෙනාවු මනසය දෙවුරන් ඇහෙරෙන් එළියට බහින්නේ නැහැ. බයද? දෙවුරන් ඇහෙරෙන් වෙලා ඉන්නවා. ඊට පස්සේ මල්ලිකා දේවිය බැලුවා මේ සත්ව සිව්පාව මොකද මේ ගෙනල්ලා තියෙන්නේ. ඊට පස්සේ රජතුමා කියනවා ඇයි රජතුමනි කියලා. ඇයි රජතුමනි තමයි. තමන්ගේ ස්වාමි පුරුෂයා උන්නාද මලාද කියලා බලන්නේ. මෙච්චර විපතක් වෙලා තියෙද්දි. අනේ ඉතින් නොකඩු නැතුව කියන්න රජතුමනි. මං ඊරෑ මේ වගේ දෙයක් දැක්කා මේ යාගෙන් තමයි. අනේ මේ බමුණන්ගේ ගැටවලට අහුවෙන්න එපා මගේ රජතුමනි කිව්වා. මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවනේ හරියටම කියයි යෝග. අපි දෙන්න දැම්මියා කියලා මල්ලිකා දේවීම රතනිය සූදානම් කෙරෙව්වා. අර හරක් බැඳලා තියෙද්දී සත්‍යාසිකපාව බැඳලා තියෙද්දීම රතේ දැඟිලා දෙවුරන් එරිට ගියා. රජුරු එන හඳටම අර මනුස්සයා බයවලා කෙලින්ම දන්සභා මණ්ඩපේ මුල්ලකට ගියා. රජතුමත් දන්සභා මණ්ඩපේට ආව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. රජතුමනි මොකද මේ ධාරිය දාගෙන? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට නින්දක් නැහැ. ඇයි කියලා වගේ රේමන් රාජකාරී ගැන කල්පනා කර කර ඉද්දී මේ වගේ හඬවල් හතරක් ඇහුණා කිව්වා. ඉතින් මොනවද ඇහුණ හඬවල් කියනකොට කිව්වා ස න දු සෝ කියලා හඬවල් හතරක් ඇහුණේ. රජතුමනි මේක ඔබටවත් රටටවත් එහෙම බලපාන එකක් නෙවෙයි කිව්වා. එහෙනම් ස්වාමීනි මේක නිරෙන් ඇහිච්ච හඬවල් හතරක් කියුවා. කියනවා රජතුමනි මේ සැවැත් නුවර හිටියා වෙලෙන්දෝ හතර දෙනෙක්. ඒ වෙලෙන්දෝ හතර දෙනා ධනෙන් ආඩ්‍ය වෙලා ඉද්දී ඒ හතර දෙනා දවසක් කතා කළා. අපිට ධනෙ තියෙනවා, මේ ධනෙන් අපි මොකද කරන්නේ? ඊට පස්සේ කිව්වා එකෙනෙක් කිව්වා අපි පින්කම් කරමු. කැමති වුණේ නැහැ. ඊට පස්සේ තව එකෙනෙක් කිව්වා දන් දෙමු. කැමති වුණේ නැහැ. අසරණ මිනිසුන්ට ගෙවල් හදලා දෙමු. කැමති වුණේ නැහැ. අවසානයේ කට්ටිය තීරණයට ආවේ අපි හම්බ කරපු දේවල් වලින් අපි කාලබිලා සතුටින් ඉන්න ඕන කියලා ඔක්කොම වියදම් කළා පංචකාමයට. කාන්තාවෝ එහෙන් කොහෙන් කොහින් ගෙනවද දන්නේ? එච්චර ස්ත්‍රී ඇසුර මේ හතර දෙනා. සුරා බිව්වා. ගොඩාක් පව් කළා. ඉතින් මේ වගේ ගොඩාක් පව් කළා, වැරදි කාමසේවණේ යෙදිලා මේ වගේ දීනව ගත කළා. කාම ප්‍රේතය වගේ ඉඳලා මනුස්ස ලෝකේ සල්ලි විනාශ කළා, ධනෙ විනාශ කළා, මිනිසුන්ගේ ජීවිත විනාශ කළා, පවුල් කඩාහිරවලා, ඒ පවු කරලා මේ කකුල් දෙකෙන් උඩට ඔළුව පහළට තියෙන විදිහට උඩු යටිකුරු කළා. මේ හතර දෙනා මැරුණාට පස්සේ ලෝකුඹ නිරේ ඉපදුනා කියලා. ඒ ලෝකුඹ නිරේ ඉපදුනාට පස්සේ ඒ ලෝදිය හැලී තැම්බි තැම්බි තැම්බි තැම්බි ඉඳලා යටට ගිහිල්ලා උඩට එන්න අවුරුදු 1000ක් යනවා ලෝකුඹ නිරේ. එතකොට ඒ එච්චර තැම්බි තැම්බි ඇතුළට ගිහිල්ලා උඩට එන්න අවුරුදු 1000. මේ අවුරුදු 1000ක් මේ පහළට ගිහිල්ලා උඩට ලෝකුඹ ලෝදියෙන් ඔළුව උඩට ආව විතරයි. එක පෙරේතෙකුට ඒක නිරිසතෙකුට කියන්න උවමනා වුණා. මේ නිරේ පැහෙන්න අරගෙන දැන් මුළුමනින්ම අවුරුදු 60000. අවුරුදු 60000කට පස්සේ උඩට ඇවිල්ලා තියෙන 1000ක් නෙවෙයි අවුරුදු 60000කින් උඩට ඇවිල්ලා තියෙන. නිරේ පැහෙන්න අරගෙන දැන් අවුරුදු 60000ක් වෙනා. කවදානම් මේ දුක ඉවර වෙයිද කියලා කියන්න උවමනා වුණේ. ලෝකඹ නිරයෙන් ඔළුව උඩට ඇවිල්ලා ඒක කියන්න සයන්න කිව්ව විතරයි ආයතුට ගියා කිව්වා. ඒ නිරේ පැහෙන්න දරන් අවුරුදු 60,000යි අපි කවදාද නිදහස් වෙන්නේ කියන එක පාලියෙන් කියන්නේ සත්‍තිවස්ස සහසානි පරිපුන්නානි සබ්බසෝ නිරේ පච්ච මානානං කදා අන්තෝ භවිස්සති. ඒතකොට බලන්න බුදු කෙනෙක්ගේ ඥානය කියන්නේ යම්කිසි කෙනෙක් එක අකුරක් කිව්වොත් එයා ඒ කියන්න හදන්නේ මොනවද එතනින් එහාට කියන්න හදන්නේ ඔක්කොම මොනවද කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ නිරේ නිරිසතාට කියන්න උනේ ඕක සයන්න විතරයි කියා ගන්න පුළුවන් උනේ ආය ලෝදි ඇතුට කිඳා බැස්සා. ඊළඟට අවුරුදු 60,000කට පස්සේ අනිත් එක්කෙනා දැන් හතර දෙනාම එකට වසංගතයකින් හරි මැරෙන්න ඇති හතර දෙනාම. ඊට පස්සේ අනිත් එක්කෙනාත් උඩට ආවා. ලෝදි හැලියෙන් පොඩ්ඩක් ඔළුව උඩට ආවා. ඒ එනකොට එයාට කියන්න ඕවමනා වුණා නිදුකානේ මේ දුකේ ඉවරයක් නැහැ. අවසානයක් කොහෙන්ද ලැබෙන්නේ? පේන දෙයක් මානික මේ දුකේ ඉවරයක් නැහැ. මාත් ඔබත් ওই විදිහට තමයි පෞරයස් කරගෙන ඉන්නේ කියලා අරින්න උඹලයි අපි එකට පවු කරගත්තා දැන් ඉවරයක් නැහැ මේ දුක කියලා එයාට කියන්න උවමනා වුණේ. ඒක පාලියෙන් කියන්නේ නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අත්තෝ පති දිස්සති තථාහි පකතං පාපං මම තුයංච මාරිස කියලා කියන්න උවමනා තිබේ. නයන්න කියනකොටම ආය පහු ගිලනවා. එක අකුරයි කියව ගන්න පුළුවන් උනේ. එතකොට හිතන්න එක අකුරයි කියන්න පුළුවන් උනේ ලෝදි හැලියෙන් උඩට ඇවිල්ලා ආය ඇතුට යනවා. ඇතුට ගිහිල්ලා අවුරුදු ආය 60,000කින් ආය ඔළුව මතුවෙන්නේ. එච්චරම මේ නිරේ දුක. ඊළඟ මේ නිරිසතාට කියන්න උවමනා උනේ භෝග සම්පත් තිබෙද්දී අපි දුන්නේ නැහැ. අපි ගත කළේ පිරිහුණු ජීවිතයක්. දානමාන වලට ඕනෑ තරම් වස්තුව තිබෙද්දී සමන්ට පිහිට පිනිස පින් කරගත්තේ නැහැ. කියලා තමයි අනේ මේ තිබ්බා අපි පින් කරගත්තේ නෑ අපි මේ ඇවිල්ලා දැන් පැහැිනවා කියලා එයාට කියන්න උවමනාව තිබ්බේ. ඒක පාලියෙන් කියන්නේ දුජ්ජීවිතං අජීවිම්හ යේ සම්තේන දදම්මසේ සම්තේසු දෙය ධම්මේසු දීපං නාකම්හත්තනෝ කියලා තමයි කියන්න උවමනාව තිබ්බේ. දුයන්න කියනකොට මාය ඇතුට ගියා. ඊට පස්සේ ඊළඟ ප්‍රේතයාට මේ නිරිසතාට කියන්න උවමනාව තිබ්බේ. මේ බලන්න ඒ ලෝකුඹේ නිරේ වැටෙන කොහොමද නේ අවුරුදු 60,000කට වතාවක් උඩට එන්නේ. ඊළඟ මේ නිරිසතාට කියන්න උවමනා තිබ්බේ මම പ്രേත ලෝකේ චුත වෙලා ආයමත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුඩට පස්සේ සම්මාදන් ඉල්ලන අයගේ අදහස් තේරුම් ගන්නවා. ඒ කියන්නේ මොනවාරි ඉල්ලන්න ආපු කෙනෙකුට දෙනවා කියන එක. සිල්වත් වෙනවා, බොහෝ කුසල් කරගන්නවා. අනේ මන්නම් පව් කරගන්න නැතෝ කියලා කියන්නයි නිරිසතාට උවමනා වුනේ. ඒක පාලියෙන් කියන්නේ සෝහි නෝන ඊතෝ ගන්්වා යෝනිං ලද්ධාන මානසින් වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහුන්ති. ඒකෙන් සෝ කියනකොටම ආයෙදි ලැබෙසා එක අකුරයි කිය ගන්න පුළුවන්. සිං රජතුමනි ඕකයි උනේ කියලා කිව්වා. දැක්කද රජතුමනි පව් කරන අය ඉත වෙන විපාක කිව්වා. ඉතින් රජතුමා හොඳටම මේ වුණා. ඊට උඩ අර මුල්ලි ඉන්න අර මිනිස්සයා අනේ රජතුමනි මට සමාව දෙන්න කියලා කිව්වා. අනේ නෑ එහෙම කතාවක් නෑ කිව්වා. මට නාන්නත් ඕනේ නෑ කිව්වා. ඔය පරණ විදිහට ගෙදෙට වෙලා ඉන්නවා කිව්වා. යාන්තම් ඒ ප්‍රශ්නේ විසඳුණා. මේ රජතුමාගේ ප්‍රශ්නේ විසඳුණා. ඊළඟට අර සත්තු ටිකක්ගේ ප්‍රාණේ බේරුණා. මෙන්න වැරදි කාමෙන් සේවනය කරලා ස්ත්‍රීන් පිටිපස්සේ ගිහිල්ලා ඒ පව් කරගන්න ඒ ජනේ ජනයාගේ පරලෝ විපාක. තොරක් නැතුව කාමසේවනේ දෙන මේ පව් කරන මේ දැන් අද කාලේ සමහර ඔය පහුගිය කාලේ අල්ලා තිබ්බේ තමන්ගේ පන්ති ඉගෙන ගන්න ළමයිම විනාශ කරපු සමහර ගුරුවරු කලාතුරකින් ඉන්නවා. අර මුං යට ඇස්සේ තැඹේ නැති මුං ඇටේ වගේ ගුරුවරු දෙවිවරු ඒ අතරේ ඉන්න ඔය වගේ අසත්පුරුෂ අන්දබාල පුරුතඥයෝ. ඊළඟට ආය මේ කෙනෙක් ඇවිල්ලා මේ අර බියකරුවේ සසර කියන ඒ මේ චිත්‍රපටිය පෙන්නපු කාලේ ඒ වගේ ඒත් කොහේ හරි මහිත විශ්වවිද්‍යාල ළමයිට උගන්වන ගුරුවරයෙක් හරි වෙන්න ඕන. එයා ඇවිල්ලා පාපෝච්චාරණය කරලා තිබ්බා මේ චිත්‍රපටිය බල්ලා බය වෙලා. එයාගේ එයා උගන්වන ළමයිගෙන් 32 ගෑන් ළමයි මේ වෙනකොට ගෑන් ළමයි 32 විනාශ කළා කියලා එයා. කොහොම පව් ඇතිද? එතකොට කොයි වගේ නිරේවල් ඇතිද? ඒ වගේ කාම සේවනයේම ජීවිතය කරගෙන ඉන්න කාම ප්‍රේතව මනුස්ස ලෝකේ තියෙනවා. ඉතින් නිරේකට වැටුනොත් ලෝකඹ නිලේ පැහුනොත් ඔළුව උඩට ගන්න පුළුවන් වෙන්නේ අවුරුදු 60,000කට පස්සේ. හැබැයි ආය ගිලෙනවා එක අකුරයි කියවා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න පාපේ ස්වභාවය. කවදාවත් වැරදි නම් කරන්න එපා. තරුණ කාලේ විවාහ වෙනකල් මේ චරිතය නහගන්න එපා. පව් වැඩ කරන්න එපා. ඊළඟට විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියාගෙන් තමන්ගේ බිරිඳකින් ඉක්මවා හැසිරෙන්න එපා. මේව පව්. ධනෙ තිබ්බ ඵලියට, වස්පෝසක්කම් තිබ්බ ඵලියට පව් කරන්න එපා. අනිත් අයත් කරනවනේ අපි කළාට මොකද කියලා. මේව විඳවන උට අනිත් අය එන්නේ නැහැ. බලන්න එක්කෙනෙක්ගේ හඬක් අනිත් එක්කෙනාට ඇහෙන්නේ නැහැ. එක්කෙනෙකුට අනිත් එක්කෙනාට අත දෙන්න බෑ මේ තේන්නේ. ඉතින් ඒ නිසා අතිශයින් භයංකාරයි. අතිශයින් භයංකාරයි මේ සංසාරේ. ඒව තේරුම් ගන්න මේ පාපී ස්වභාවය. ඊළඟට තියෙනවා මේ කාරණාවත් දකින්නේ මුගලම් මහරහතන් වහන්සේ. මේ මුගලම් මහරහතන් වහන්සේ මේ සිද්ධිය දකින එක පින්වත්නි මේ පුදුම සහගත දෙයක්. මේ ප්‍රේතයන්ගේ ස්වභාවය. මේ ප්‍රේතෙක් ඉන්නවා. ඒ ප්‍රේතයා මේ විශාල ඔළුවක් තියෙනවා. විශාල ඔළුවක් තියෙනවා. ඒ ඔළුවට හැම පැත්තෙම කුළු ගෙඩි වලින් වැදෙනවා. ඒ කියන්නේ මේ ප්‍රේතයාගේ ඔළුවට විතරක් කුළු ගෙඩි 60,000ක් වදිනවා එකපාරක්. කුළු ගෙඩි 60,000ෙම වේදනාව වෙන වෙනම දැනෙනවා. ඒසර ඔළුව කුඩු වෙලා කුළු ගෙඩි 60,000න් ඒ ප්‍රේතයාගේ ඔළුව කුඩු වෙලා එහෙම බිමට වැටෙනවා. වැටෙනකොටම ආය ඔළුව මේ හැදෙනවා. ඔළුව හැදෙනකොට දුවනවා ආය. දුවනකොට ආය කුළු ගෙඩි 60,000ක් වදිනවා. ආය ඔළුව කුඩු වෙලා වැටෙනවා. ආය දුවනවා. ආය කුළු ගෙඩි 60,000ක් වැදෙනවා. ආය දුවනවා. මේ විදිහට අප්‍රමාණ දුක් විඳ විඳ මේ ප්‍රේතයා සිටින්නේ. ඉතින් මේ ශාරීරික ගිනි ගන්නවා දැවෙනවා. වෙන ප්‍රේතයෝ කෑම හොයනා යන්න වෙලාවක් හරි හදා ගන්නවා. ඒ කියන්නේ කෑම හොයන්නේ, වතුර හොයන්නේ, වස්ත්‍ර හොයන්නේ, ඉන්න තැනක් හොයන්නේ. නමුත් පින්වත්නි මේ ප්‍රේතයාට කන්න බොන්න දෙයක් හොයාගන්න කල්පනාවක් නැහැ. ඇයි ඒ? දුව පොඩි දුරයි දුවන්නේ. කුළු ගෙඩි 60,000ක් වදිනවා. කුළු ගෙඩි 60,000ක් වදිනවා. ඊට පස්සේ මුගලම් මහරහතන් වහන්සේ තමයි මේ කාරණාව අහන්නේ. මුගලම් මහරහතන් වහන්සේ ප්‍රේතයාගෙන් අහනවා, මොකද මේ පිස්සු හැදිලා වගේ පිරාන්ත වෙච්ච සතෙක් වගේ දුවන්නේ ඇයි? නිසකේම පව් කිරලා තියෙනවා. ඔබ මා හඳින් කෑ ගහන්නේ මොකද? අනේ ස්වාමීනි, මම පෙරේතේ දුකටපත් වෙලා ඉන්නේ. පෙරේත ලෝකෙ ඉපදිලා ඉන්නේ. පව්කම් කරලා පෙරේත ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිදින් මගේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි මගේ හිස් මුදුන ڇප්ප කරලා දානවා. ඔබ විසින් කයින් වචනෙන් මනසින් මොකද්ද කරගත්ත පාපේ කියලා අහනවා. හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිල්ලා ඔළුව කුඩු වෙනවනම් මොකද්ද ඔබ කරගත්ත පාපේ? වඩන ලද ශ්‍රද්ධාදී ඉඳුරන් තියෙන සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේ මම දැක්කා. මම උන්වහන්සේ කිසි බියකින් තොරව රුක්සුවේනේ භාවනා කරමින් ඉන්නවා දැකලා මං අත මිටි මොලවල උන්වහන්සේගේ හිස මතට පහරක් දුන්නා. හිස පැලුවා. ඒ කර්ම විපාකේ තමයි මං විඳින්නේ. බය හිතෙනවා පින්වතුනි, මුන් කරලා තියෙන පව්. අහනකටත් බය හිතෙනවා නම් මේ කරපියුන්ගේ ස්වභාවය කොහමද? මේ අදීහි වෙච්ච දෙයක් නෙවෙයි. බොහෝ අතීතයේ වෙච්ච දෙයක්. රජතුමා දවසක් දැක්කා අතීතේ කාශ්‍යප බුද්ධ ශාසනේ. රජතුමා දැක්කා මේ නගරයෙන් එළියට යනකොට ගහක නුග කොළේ ලස්සන චිත්‍රය ඇඳලා තිනවා. හිල් තියෙන. ඊට පස්සේ මොකද මේ රජතුමා කළේ? ඇහුවා මේ කොහොමද මේ. ඊට පස්සේ කිව්වා, එක මිනිහෙක් මේ මොකද්ද කැටපෝලයක් තියලා ගල් වලින් විදලා ඔය චිත්‍ර අඳින්නේ. ඒකට ශිල්පයක් තියෙනවා. ඊට පස්සේ ඒ මිනිහේ එන්නේ කිව්වා, මොකද මට ප්‍රශ්නයක් තියෙනවා. අපේ මේ පුරෝහිත කතා කරන්න ගත්තට පස්සේ කටවහන්නේ. එක දිගට රජුරුවත් එක්ක කතාවට ආවට පස්සේ පැය දෙකක් හරි එයා කියන එක රජුරුව අහගෙන ඉන්න ඕන. ඔය වගේ අදටත් තියෙනවා. අපිටත් මොන ගිහිලා තියෙනවා. සමහර ඉන්නවා මේ ශ්‍රද්ධාවන්ත පින්වතුන් ඇවිල්ලා කතා කරනවා. පැය එකමාර AI කියන එක අපි අහගෙන ඉන්න ඕන. අපි කියන එකක් නම් අහන්නේ නැහැ. ඊට පස්සේ මේ රජතුමාට හරි කරදරයක් මේක. ඊට පස්සේ මේ මිනිස්සය ගෙනිලා පොඩි වැඩක් තියෙනවා බාර ගන්න පුළුවන්ද මොකද්ද? උඹට පේන්නේ නැතු ඉඳලා අපේ පුරෝහිත මාත්‍රේ කතා කරගෙන ඉන්නකොට කටට එළු බෙටි විදින්න පුළුවන්ද? පුළුවන් කෙරුවා. මොන්න දැන් රජතුමායි පුරෝහිතයයි ඉඳගෙන කතා කරගෙන ඉන්නවා අර පේන්නේ නැතු ඉන්නවා කැටපෝලේ තියාගෙන. ඊට පස්සේ පුරෝහිතයා වන්න කචකතේ පටන් ගත්තා. මෙහින් විදිලා එළු බෙටිකින් කටට. දැන් කටට වැදුණා එහෙම ගිල්ලා. අපිටර පේන්නන්න බෑනේ. ඒ විදිහට මෙච්චර බේසමක් එළු බෙටි උගුර ගාවට එනකල් එළු බෙටි ගිල්ලා. රජතුමාට දැන්වත් ওই වහනවා කට. එළු බෙටි නැලි ගානක් කොහෙදෙන් ගිල්ලා. දැන් ගිහිල්ලා පුවක් විසයි මේ දේවල් අරන් බඩයන්න බෙහෙතක් බීලා බඩ සුද්ධ කරගන්නවා. යනවා කට වහ ගන්නකෝ අද ඉඳලා. එදා ඉඳලා පුරোহিত මීග් ගෑවිලා නැහැ. රජතුමාට ගම් අර දුන්නා. එයාගෙන් ඉගෙනගත්ත අසපුරුෂේ કોઈ ශිල්පේ. ඒ ශිල්පේ තියෙනවා ওই වගේ විදින හැටි. ඒ වගේම අතේ එක එක ඉරියව් වලින් එකිනා එක මේ මිනිසුන්ගේ ශරීර විදින හැටි ඒක ශිල්ප. ඒ අසපුරුෂයා එයාගෙන් ඒ ශිල්ප ඉගෙනගෙන එන ගමන් පසේ බුදුරජාන් වහන්සේ නමක් ඉන්නවා දැකලා චෙක් කරන්න ඕන කියලා. සංඝයාට අයිතිකාරයක් නැහැ නේ කියලා මේ ශ්‍රමණයන්ද උන්වහන්සේ භාවනාවෙන් ඉන්නුට ඇවිල්ලා එකපාරම අත මොළවලා ඔළුවට ගැහුවා. මේ ඔළුව සිදුරු වෙලා යන්න ශිල්පයා පුදුම භයානක දේවා කම්පා වුණා මහ පොළොව වනයේ තිබ්බ මල් බිම වැටුණා ඒ මුළු ගමේම මේ දෙවියන්ගේ ශෝකයක් පැතිරිලා ගියා මිනිස්සු දුවගෙන ආවා මොකද කියලා බලන්න ඒකට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා මේක කවුද කළේ කියලා අර දුවන පුරුෂයා අල්ලගෙන මිනිස්සු ගහලා ගහලාම මැරුවා එතනම ඒ මේ පාපී පුජ්‍යලයා මැරිලා ගිහිල්ලා අවීචි මහා නරකාදීප දුණා. අවීචි මහා නරකාදීප දුණා මේ පොළොව ගව් හතක් වැඩෙනකල්. එයින් මේ ඒ අවීචි මහා නරකාදීන් ගොඩට ඇවිල්ලා දැන් බුදුරජාණන් අපේ බුදුරජාණන් වහන්සේ කාලේ පෙරේතෙක් වුණා. මං කිව්වා ආයේ නිරෙන් ගොඩට ආවත් ආයේ පෙරේතයෝ වෙනවා. ඒ පෙරේතෙක් වෙලා මේ පෙරේතයාට ලොකු ඔළුවක් තියෙනවා. චූටි ඇඟක් තියෙනවා. ඒ ඔළුවට කුළු ගෙඩි 60,000ක් වදින්න පුළුවන්. එක වෙලාවෙම 60,000 වදිනවා. එතකොට ඒ 60,000 වේදනාව වෙන වෙනම දැනෙනවා. ඊට පස්සේ කඩාගෙන වැටෙනකොට අර කුළු ගෙඩි ටික ඈත් වෙනවා. කඩාගෙන වැටෙනවා ආයෙ ඔළුව වෙනවා දුවනවා. ආයෙ කුළු ගෙඩි 60 වදිනවා. ඉතින් මේ වගේ ප්‍රේතයන්ගේ ස්වභාවය. ඉතින් මේ ස්වභාවයෙන් කියනවා මේ හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිදින් ඔබේ ඔළුවට වදිනවා නම් එතකොට ඒ යකඩ කුළු ගෙඩි ඔබේ හිස් මුදුන ඡප්ප කරනවා නම් නින්දිත පුරුෂය මේක ඔබ විසින්ම කරගත්ත කර්මයක්. ඉතින් මේක තමයි කිව්වා ඔබ කරගත්ත කර්මවල විපාක. ඉතින් මේ විදිහට මේ බලන්න උතුම් උත්තමයන් වහන්සේලාට කර්ම කිරීමේ විපාක භයානකයි. ඉතින් පින්වතුනි මේව බලලා හැදෙන්න මේවා කියවලා පින්පව් ගැන තේරුම් ගන්න මෙහෙමත් ප්‍රේතව ඉන්නවා. එතකොට මේ පින්වතුනි ප්‍රේතවත්වේ මේ ප්‍රේතයන්ගේ මේ සත්‍තිකූට ප්‍රේතයාගේ කතාවත් එක්ක ප්‍රේතවත්වේ ඉගෙන ගන්න ඕන සියලුම කතා සියලුම සිද්ධි ටික ඉගෙනගෙන ඉවරයි. අදට. නමුත් මම කල්පනා කළා තව තියෙනවා ප්‍රේතයන්ගේ විස්තර ඒ තමයි මේ ලක්ෂණ සංයුත්තය කියලා සංයුත්තනිකායේ දෙවෙනි පොතේ. ඒ විස්තර ටිකක් ඉගෙන ගන්න අපි ඊළඟ වැඩසටහනේ ඒකක් කියලා දෙනවා. ඊළඟ මම කල්පනා කළා මේ අටුවාවල තියෙනවා. අපේ ලංකාවේ ඉන්දියාවේ බුද්ධ කාලයෙන් මෑත සිද්ධ වෙච්ච ප්‍රේතයන්ගේ විස්තර. ඒ ටිකක් කියලා දෙන්න. මෙච්චරත් ඉගෙනගෙන ප්‍රේත ලෝකේ ජීවත් නම් ඉවරයි. පෙරේතෝ ටික කියයි අපි දන්නේ නැතුව පෙරේත ලෝකේ ආවේ. තොපි පෙරේත වත්වෝම ඉගෙනගෙන ආවේ. කියලා කුළු ගෙඩි 60,000 වදින්න කලින් ප්‍රේතිය උගහයි. ඒ නිසා මේ කරුණාවෙන් කියන්නේ මෙච්චරත් ඉගෙන ගත්ත වෙලාවේ පෙරේත ලෝකේ නම් යන්න එපා. පව් කියන જાතිය නම් කරන්න එපා. ඉතින් ඒ නිසා දහම් සතුටු වෙන්න එක. ඒ තමයි මම හිතනවා මේ ධර්ම එක දිගට අහපු පින්බලෙන් නම් ප්‍රේත ලෝකයන් නැති වෙයි කියලා මට හිතෙනවා. මොකද ඔබට පිනක් තියෙන නිසා තමයි එක දිගට මේක ඇහුවේ. ප්‍රේත වත්ව සම්පූර්ණ ඉගෙන ගත්තා කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. මේ දහම් පරයය එක දිගට ඉගෙන ගන්න එක සුළු දෙයක් කියලා හිතන්න එපා. තමන්ගේ ජීවිතයට විශාල භාග්‍යයක් පින්වන්නි. මේ විදිහට දහම් පරයායක් එක දිගට ඉගෙන ගන්න ලැබෙනවා කියන එක දැන් මීට කලින් මිලිඳු රාජ ප්‍රශ්නේ ගොඩාක් පින්වන්ත විදිහට එක දිගට මිලිඳු රාජ ප්‍රශ්නේ සම්පූර්ණ වැඩසටහන් 110 ම ආපුවයි. එයාට කොච්චර ලාභයක්ද මේ ධර්ම අර්ථ. ඊළඟට මේ ප්‍රේතවත්ව සම්පූර්ණයෙන්ම ඇහුවා. ඊළඟට දැන් ඉදිරියට අපි තව වැඩසටහන් කිහිපයක් කරනවා. ඒ ටිකත් අහන්න ඒ වෙනකොට ඒ ටික ඇහුවොත් එහෙම මුළු සුවාසෝ දහසක් ධර්මස්කන්ධේ ප්‍රේතයෝ ගැන තියෙන සියලුම කතා ටික ඔයාලට අහන්න ලැබෙනවා. ප්‍රේතයෝ ඊළඟට අසුර ලෝකේ ඊළඟට ඒ වගේ සම්පූර්ණ මේ සතර අපාය ගැන සම්පූර්ණ විස්තර ටික. ඒකට මේක සුළුපටු භාගයක් නන් නෙවෙයි. ඒකයි වින්වතුනි මෙච්චර ලාභයක් ඔබට ලැබෙන්නේ මම හිතනවා මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේද දන්නේ. මෙච්චර ලාභයක් ලැබෙන්නේ හිතා ගන්නවත් බැ. අපි ආශිර්වාද සියලට මුතුන් මිත්තන්ට ලැබුණ දේවල් නෙවෙයි මේවා. ඒ නිසා මේ භාග්‍යය ගැන කල්පනා කරන්න තව එලෙසටන් කීපයක් අපි අහමු. අහලා ඉතුරු විස්තර ටිකක් ඉගෙන ගනිමු. ඉතින් ඒ නිසා ඔබට මේ භාග්‍ය උදා වෙලා අනේ මේ සතර අපායෙන් නිදහස් වෙලා ගෞතම බුද්ධ ශාසනේ සුගති සම්පත්තිය අමා නිවන පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා එක සිතින් සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ මේ පේතවත්වේ සියලු කතා අවසන් කරමින් පේතවත්ව සම්පූර්ණයෙන් ඉගෙන ගන්නට ඒ අවසන් මේ පේතවත්වයේ කතන්දර අවසන් කරමින් මේ වැඩසටහන සඳහා දායකත්වයේ ලබන්ත භාග්‍ය ලැබුවා ප්‍රංශේ පදිංචි පින්වත් ස්වර්ණලතා ජයලත් ලීලාවතී චන්ද්‍රසේකර ලලිතා උඩවත්ත උත්පලා සේදර යන මහත්මීන් විසින්. ඉතින් සියලු දෙනාට ධර්මය අවබෝධ වේවා කියන සත්පුරුෂ අදහස මේ පින්වතුන්ට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි පින් පමනුණා සියලු දෙවියන්ද අපි සම්පූර්ණ ප්‍රේතවත්ව නිරේ පටන් අටමහා නරක 128ක් ඔසුපත් උස්සද නිරේවා ඊළඟට නිමි ජාතකය ඊළඟ සංකීච ජාතකයේ දේවදූත සූත්‍රයේ කෝකාලික සූත්‍රයේ ඊළඟට බාලපඬිත සූත්‍රයේ ආදී සියලු සූත්‍ර තිරිසන් ලෝකයේ විස්තර ඒ සංසප්පණී පරියාය සූත්‍ර ඊළඟට මේ ප්‍රේතයන්ගේ ලෝක මේ සියලු දේවල් ඉගෙන මේ ගත්ත ඊට ඒ වගේම දේශනා කරපු ධර්ම ශ්‍රවණය කරපු දායකත්වයේ දරු ඒ සියලු පින්වතුන් විශාල මුදලක් වියදම් කළ පින්වතුනි මේ ධර්ම දේශනා විකාශනය කරවන්නේ ඒ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙලා මේ ලක්දිරණ රකිත්වා මේ අහිංසක මිනිසු රකිත්වා මේ ලෝක ව්‍යසනේ දුරු කරත්වා මේ ලංකාවට මිනිසුන්ට සැනසෙල්ලේ ඉන්න සලසත්වා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සිත සලසන්ද දිව්‍ය ඍදීන් උපකාර කරත්වා මේ පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝක සැපේ වේවා. අනේ මේ පිනක් අනුමෝදන් වෙලා සැපවත් වෙන්න පුළුවන් ප්‍රේතේ කොයි ලෝකෙක හරි ඉන්නවනම් අනේ මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ සසර දුකින් මේ දුකෙන් නිදහස් වෙත්වා. ඒ වගේම මේ පින් අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපි මේකට උනන්දු කරවන්නේ මගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මිනිසුන්ට කරදර විපත් ආපු වෙලාවේ මේ මිනිසුන්ට සසර බිය ගැන කියලා දීලා කුසලයේ හිත පිහිටවන්න කියලා මේ වැඩසටහනට දිවසින්දුතු බියකරු සසර කියන නම පවා යොදලා ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපේ හිස අත ගාලා මේ ආශිර්වාද කළේ. පින්වතුන් වහන්සේ නිසා තමයි මේ ධර්මය ඔබට අහන්න ලැබෙන්නේ. අපිට තියෙන ශක්තිය ඒ නිසා පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සකල පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලැබිත්වා සියලුම ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලයෙන් දුක්ඛිත සසරෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඒ වගේම ශ්‍රන්සේ පදිංචි පින්වත් ස්වර්ණා ජයලත් මහත්මිය ලීලාවතී චන්ද්‍රශේකර මහත්මිය ලලිතා උඩවත්ත මහත්මිය උත්පලා සේදර මහත්මිය ඇතුළු මේ පින්වතුන් සියලු දෙනාට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවය බුද්ධ ශාසනයේ රැකවරණයේ ධර්ම අවබෝධයේ සතර අපායන් නිදහස් වීම මේ පින් බලෙන් සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වහණි ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දාන පවත්වන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපිව බුද්ධ ශාසනයට පූජා කළ මගේ අම්මාට තාත්තාට පවුලේ සියලු දෙනාට ඔබ කාගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් වේවා. අපිට ගන්නපු ගුරුවරුන්ට පින් සිදු වේවා. ඔබගේ ගුරුවරුන්ටත් පින් සිදු වේවා. ඒ වගේම අපිට අප උපස්ථාන කරන සිව්පස්යෙන් උදව් කරන සියලු දෙනාට පින් සිදු වේවා. මේ දායකත්වයෙන් දරන පින්වතුන්ට පින් සිදු වේවා. ඔබ සියලු දෙනාට මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. අපි තවත් වැඩසටහන් කීපයකින් මුණ ගැහෙන්න ඔබ සියලු දෙනාට තවත් පින් රැස් වේවා කියන අදහසින් සෙත් ප්‍රාර්ථනා කරමි. අපි මේ අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා.